බෞද්ධයත් වූ මන්ත්‍රීවරුන්ගේ දියුණු ප්‍රකාශ ලබා දුන්නා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ වතාවේ අපි මේ දියුණු ප්‍රකාශ ලබා දෙනකොට සියලු දෙනාගේම ආශිර්වාදය අපිට ලැබිලා තියෙනවා. ස්ථිර වශයෙන් මේ වෙනස වෙන බව අපි හොඳාකාරව දන්නවා. පැහැදිලිවම මධ්‍යම පළාතේ නම යුගයක් ආරම්භ කරන්න අපි කටයුතු කරනවා. දියුණු ප්‍රකාශය පිළිබඳ ඉදීම අධ්‍යයනය කරන්න ඕනේ. අපි ඒක පිළිගන්නවා. මේ පැය කිහිපයක් අධ්‍යයනය කරාවි. ඊට පස්සේ අපි සියලු මන්ත්‍රීවරු මේ ස්ථානයේ රැඳී සිටිනවා. ඉතින් මේකේ ඒ අනුමැතිය අපිට ලබා දෙනවා.